තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අද සතන සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරන මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන කින්වත් හැම දිනාටම උතුම් වූ රත්නත්‍රය අනුභව බලයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සේවා කියන ආශිර්වාදයෙන් යුතුව මේ ධර්ම සාකච්ඡාව සඳහා මම සහභාගී වෙන්නේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර සුපුරුමේ සිට. පහුගිය අවස්ථා දෙකකදී මේ සාකච්ඡාවේදී අපි සතන සූත්‍ර දේශනාවේ ඇතුළත් ගාථා ධර්ම වල සරල සිංහල අදහස තේරුම් ගන්න උත්සාහ කළා. විශේෂයෙන්ම පාලි භාෂාවෙන් තියෙන ඒ ගාථා වල පාලි භාෂාව පිළිබඳ ගැඹුරු දැනුමක් නැති අපට අවබෝධ කර ගැනීම අපහසුයි. ඒ නිසා සරලව පාලි ගාථාවල තියෙන සිංහල අර්ථය කුමක්ද කියන පිළිබඳව අර්ථාවබෝධය කරන්න උත්සාහ කළේ. එහෙමනම් අද අපි මම හිතන්නේ අපිට තියෙන්නේ රතන සූත්‍ර දේශනාවේ 7 වෙනි ගාථාවේ ඉඳලා ඉදිරියටයි ඒ අර්ථ විග්‍රහ කර ගැනීම සඳහා. ඉතින් එහෙනම් මම ආරාධනා කරනවා අවුරු හෝකෙනෙක් ඉදිරියට ඒ ගාථා නිවැරදිව සත්‍යයනා කරලා ඊට පස්සේ අපි ඒ ගාථාවල අදහස් තේරුම් ගන්න උත්සාහ කරමු. හොඳයි, අපි එහෙමනම් මේ ඒ ගාථාවේ අර්ථ පොඩ්ඩක් පැහැදිලි කරගෙන මුලින්ම ඊළඟට යන්න. හොඳයි. හොඳයි, එතකොට දැන් මේ ගියවර ගාථාව කිව්වේ මේ යේ පුද්ගල අට සතම්ප සත්ත. එතකොට මේ ඒ ගාථාව අවසාන කළේ ඉදම්පි සංඝේ රතනම් පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඔය කියපු ලක්ෂණ වලින් යුත මහා සංඝරත්නයේ ආනුභාවයෙන් ඔබට සෙත් වේවා ආශිර්වාද වේවා කියන එකයි ඒ ගාථාව. දැන් මේ 7 වෙනි ගාථාවේ කියන්නේ යේ සුප්පයුත්තා මනසා දල්හේන මේ ආරම්භ කරන ගාථාවෙත් අවසන් කරන්නේ ඉදම්පි සංඝේ රතනම් පණීතං මේ සංඝරත්නයේ කෙරේ ඇති රත්න භාවයයි. මේ ಗುಣ වලින් යුක්ත ඒ මහා සංඝරත්නයේ අනුභවයෙන් ඒ අපි දැන් අපි ගමු මෙහෙම. යේසුප යුක්තා මනසා දල්හේන. එතන යේ කියලා කියන්නේ මේ යේ කියන පාලි වචනේ තේරුම යම් කෙනෙක් කියන එකයි. යම් කෙනේ යේ. එතකොට දල් හේන මනසා. මනසා දල් හේන කියනකොට අපි අර්ථ ගන්නකොට ගන්නෙ දල් හේන මනසා. ඒ කියන්නේ ස්ථිර වූ සිතින් කියන එකයි. දල් හේන මනසා. මනස කියන්නේ හිතනේ. එතකොට දැඩි හිතින්, වීර්යයෙන් යුක්ත හිතින් මේ නැත්තම් ස්ථිර වූ සිතින් සුප්පයු ඒ කියන්නේ මනාව යෙදුනාහුද කියන එකයි. සුප්පයුත්තා සුප්පයුත්තා සුප්පයුත්තා කියලා කියනවා. ඒ කියන්නේ යම් කෙනෙක් දැඩි වූ සිතින් නැත්නම් ස්ථීර වූ සිතින් සුප්පයුක්ත සුපරිසිද්ධ වූ කාය වාක් ප්‍රයෝගයන් හියදුනද? ඒ කියන්නේ කාය වචන දෙකෙන් යුක්ත සමර වුණාද? ඒ කියන්නේ සීල ස්කන්ධයෙන් සීලයෙන් සමන්විත වුණාද කියන එකයි. ඊළඟට නික්කාබිනෝ ගෝතම සාසනම්මි. ගෝතම සාසනම්මි කියලා කිව්වේ ගෞතම තථාගතයන් වහන්සේගේ සාසනයේදී. එතන ගෝතම සාසන කිව්වේ ඒකයි. ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි නික්කාබිනෝ සියලුම කෙලසුන් කෙරෙන් නික්මුණාහුද? නික්කාමිනෝ කියලා කිව්වෙ එතකොට නික්කමති කියලා ක්‍රියාපදයක් තියෙනවා. නික්මෙයි කියන එකයි. නික්මෙනවා, අයින් වෙනවා, වෙන් වෙනවා කියන අදහස. ඒතර මෙතන නික්කාමිනෝ සියලු කෙලසුන් කෙරෙන් නික්මුණාද? මේ ගෝතම සාසනයේහි සියලු කෙලසුන් කෙරෙන් නික්මුණාද? තේ පත්ති පත්තා අමතං විගයිහ. තේ කියන්නේ ඔව්හු. ඒ සියලු කෙලෙසුන් කෙරෙන් නික්මුණු සියලු කෙලෙස් බැහැර කළ ඒ උත්තමයන් වහන්සේලා අමතං විගයිහ. ඒ කියන්නේ නිවනට බැස. අමත කියලා කියන්නේ නිවන, විගයිහ කියලා කියන්නේ බැහැලා. අමතං විගයිහ නිවනට බැස. ඊළඟට ලද්ධා මුදා නිබ්බුතින් ගුඤ්ජමාන ලද්ධා. ලද්ධා කියලා කියන්නේ ලබන ලද කියන අදහස. ලද්ධා කියන්නේ ලබන ලද. මුදා මුදා කියන්නේ නොමිලේ කියන එකයි. නොමිලේ ලබන ලද. ලද්ධා මුදා නොමිලේ ලබන ලද නිබ්බුතින් ගුඤ්ජමාන. මේ නිවන් සුව එහෙමත් නැත්නම් මෙතන මේ ඵල සමවත්ව මුඤ්ජමාන අනුභව කරන්නේ. ඒ කියන්නේ ඒ සුවන් සකෘදාගාමි ආදී මාර්ගඵලයන්ට පත්වෙච්ච උත්මයන් වහන්සේලා ඒ ඵල සමාධිය මුඤ්ජමාන අනුභව කරමින් ඊළඟට කියනවා පත්තිපත්තා. පත්තිපත්තා කියන්නේ ඒ රහත් භාවයේට පැමිණියා වූ. ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු. එතකොට ඉදං අක්ඛි මෙයද සංඝේ සංගරත්නේ කිරේ යති රතනම් රත්න භාවයයි උසස් භාවයයි. ඒතේන සච්චේන මේ ආනුභාව බවෙන් පත්ති වූ ඔබට සිත් වේවා කියන එකයි මේ පදවල සාමාන්‍ය සරල අදහස. يعني ගාථාවේ පද වශයෙන් ගත්තාම මේ පදවල තියෙන සරල සාමාන්‍ය සිංහල අදහස ඒකයි. සතරමංගයේ මේකේ තව පොඩ්ඩක් මේ සරලව මේකේ අර්ථය කිව්වොත් මෙන්න මෙහෙම වෙන්නේ. මේ සාමාන්‍යයෙන් මේකේ කියපු සමහරක් වචන මම කියන දැන් ගෝතම සාසනම් මේ කියලා කිව්වා නේද? ගෝතම සාසනේ කියලා කියන්නේ ගෞතම සාසනේ බුදුරජාණන් වහන්සේගේ සාසනය කියන එකයි. එතකොට මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයෙන් බැහැර වෙනත් කිසිම සාසනයක සීල සමාධි ප්‍රඥා එමත් නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමක් නැහැ. එන්දා වෙනත් කිසිදු ශාසනයක පිළිවෙත් පුරණ අයට කෙලසුන්ගෙන් සම්පූර්ණ නිදහස් වීමක් කෙලසුන්ගෙන් සම්පූර්ණ නික්මීමක් නැහැ. ඒ සම්පූර්ණ කෙලසුන්ගෙන් නික්මීම තියෙන්නේ මේ ගෝතම ශාසනයේ පමණයි. ඒනිසයි කියන්නේ නික්කාමිනෝ ගෝතම ශාසනම්. මේ ගෝතම ශාසනයේ සියලු කෙලසුන්ගෙන් නික්මුණු කියන අදහස. එතකොට ඊළඟට සුප්පයුක්තා කියලා කියනකොටම මේ සුප්පයුක්තා මනසා දල්හින. ඒ උන්වහන්සේලාගේ මේ කාය වාක් සංවරයයි මේ කියන්නේ සීල සංවරය. සුප්පයුත්තත් යේ සුප්පයුත්ත. එතකොට සීල සංවරයෙන් යුක්තයි. මනස අදල්හින ස්ථිර වූ සිතින් යුක්තයි. ස්ථිර වූ සිතින් යුක්තයි කියන්නේ සමාධියෙන් යුක්තයි කියන්නේ. සමාධි සමාධිමත් ඉඩක් ඇති අය සමාධියෙන් යුක්තයි. සුප්පයුත්තා කියන්නේ එතකොට සීලයෙන් යුක්තයි. දල්හින මනස කියලා කියන්නේ සමාධියෙන් යුක්තයි. ඊළඟට නික්කාමිනෝ ගෝතම සාසනම් මේ මේ ගෝතම සාසනේ සීලු තෙලසුන් දෙන් බෑරයි නිදහස්. ඒ කියන්නේ එදෙන කියන්නේ එතකොට ප්‍රඥාවයි. ප්‍රඥාවෙන් යුක්තයි. එතකොට මේ මේ පදතුලින් ගැඹුරු අර්ථය තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාව. එතකොට අන්නේ කියන උන්වහන්සේලා මේ අමතං විගයිද දැන් නිවන් සුව අනුභව කරන අය නිවනට බැහැලා ඉන්නේ. අමුණු කිරිපසෙන් නිවනයි අරමුණ. එතකොට අමතං විගයි කියලා කියයි නිවනට බැසගත් අය. එතකොට මේ නිවන් සුව ලැබිය කොහොමද ලද්දා මුදා නොබිනේ ලැබුපු එක. සීවම වියදමක් නොකර සුළු මුදලක් හෝ වියදම් නොකොට මේ නොමිලේ පාගත්තේ කටයි ලද්දා මුදා නිබ්බුතින් ගුඤ්ජමානයි නිවන අනුභව කරනවා. නිවන අනුභව කරනවා කියලා කියන්නේ නිවන් සුව මේ ඒ අරහත් ඵල සමාධි ඒ සුවය විඳිනවා කියන එක. අරමුණු කෙරෙහි වශයෙන් ඒ සුවය විඳිනවා. එතකොට මෙන්න මේ කියන ලක්ෂණයෙන් යුක්ත ඒ ආර්ය මහා සංඝරත්නය අනුභවයෙන් ඔබට සෙත් වේවා කියන එකයි මේ ගාථාවේ අදහස. ගෝමතින් සංඝාස ගෝමතින් හොඳයි කල්‍යාණ මිත්‍රෝනේ අනුනාසයට මේ කියලා දීපු ගාථා සම්බන්ධයෙන් යම් කිසි දෙයක් පැහැදිලි කරගන්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේගෙන් අපිට අහලා ඒක පැහැදිලි කරගන්න පුළුවන්. කාට යමක් පැහැදිලි කරගන්න තියනද වසන්ත මහත්තයා? අතිරුවන් සරණයි සෙළු දෙනාටම අවසරයි ස්වාමීන් වහන්ස. වහන්සේ පැහැදිලි කරා සුප්පයුත්ත සීල සංවරය යුක්තයි මනසා දල්හින කියන සමාධිය යුක්තයි අනිත් එක ප්‍රඥාවට කොහොමද සම්මාස පොඩ්ඩක් ඒක තවපාරක් කියලා දෙන්න පුළුවන් කරනවාද අතිරුවන් සරණයි ස්වාමීන් වහන්ස? එනවා කියලා හිතනවා. එතකොට එතන නික්කාමිනෝ ගෝතමසා ආසනම් මේ කියලා කිව්වේ කය ගැන හෝ ජීවිතය ගැන බලාපොරොත්තු නැතුව ප්‍රඥාවෙන් හා වීරියෙන් සියලුම කෙලසුන්ගෙන් මුණු හේයි. ඒකනා ප්‍රඥාවෙන් යුක්තයි. මේ කිසිදු දෙයක් කෙරෙහි අපේක්ෂාවකින් තොරව කිසිදු අපේක්ෂාවකින් තොරව ඒ සියල්ල මේ සියලුම කෙලසුන් කරෙන් ඒකනා නුවණින් ඒ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා. අනේ අර්ථයෙන් තමයි එතනදී නික්කාමිනෝ ගෞතම සාතනම් මේ කියන එක මේ ප්‍රඥා ස්කන්ධයේ ප්‍රඥාව කියන එක අපි අර්ථ ගත යුත්තේ. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම දෙන්න. හොඳයි. තවත් කාට හරි යම් දෙයක් පැහැදිලි කරන්න ඕනද? සර්ණයි මම දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ මේ එතකොට එන්නේ මේ ඉදම්පි සංගේ රතනම් පනිතං කියලා කිව්වම මේ මේ මෙතෙන්දි මේ අපි සඳහන් වෙන්නේ ඒ ආකාරයට රහත් තේ ප්‍රතිපත්ත අමතක විගය කිව්වම කියන රහත් බවට පැමිණියව කියලා ප්‍රතිපත්ත කිව්වම එතකොට මේ රහත් භාවයට පැමිණිය වූ අරහත් සංගලත්නේ ගුණයක් හැටියට සයන්වාස මේ ගාථාවදී කියවෙන්නේ නැත්නම් ඒ මාවතට යමුණා වූ සංගලත්නේ ගැනද අපි හැමෝටම ඔය අත වශයෙන් දැන් මේ ගාථාවට අනුවණන් දල්ලොත් සමවත්ය නිවන් සුව නිවන් සුව අනුභව කරන ඒකයි ඒ නිවනට බැසගත් අමතං විගයිහ ඒ නිවනට බැසගත් නිබ්බුතින් ගුඤ්ජමාන ඒ නිවන් සුව අනුභව කරන මේ කියන රහත් ඵල සමවත් සුවය විඳින සංඝ රත්නයේ අනුභවයෙන් මේ කියන ගුණයෙන් යුක්ත හරි මේ කියන ආර්ය සංඝ රත්නයේ ගුණේ අනුභවයෙන් සෙත්වා කියන එක තමයි ගාථාවේ අර්ථය. දමයි සාදු සාදු අපි හැමදෙන්නේ අන්නේ ඒ ආකාරයට ඇත්තට ගාතවන් අපි දැන් හැමදාම කියවන්න උත්සාහ කරනවා. ඒ කියවනකොට මේ ගාතාව අපි ඉතින් කියවනකොට ඒ අර්ථය හිතට ගන්නයි අපි හැමදෙන්නේ අවශ්‍ය වෙන්නේ. ඒකයි අදහස මේ සාකච්ඡාව. ඉතින් ඉතින් හරි වැදගත් වංශේ පැහැදිලි කරපේ. එහෙනම් අපි දන්නවා ඒ අර්ථින ගාතාව කියනකොට අපි අරහ සහතන් වංශයේ ගුණ මහිමේ හිතට දලාගෙන තමයි මේ ගාතාව සජ්ජාන කරන්න ඕනේ කියලා. සර්වන් සම්මස්කාරණවා අනිකුත් කරුණ සම්මස්කාරණ සර් ප්‍රණීතං කියලා කියන්නේ මම ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න සමාවෙන්න. ඔව් අතන මෙතන පණීතං කියලා කිව්වෙත් මේ ප්‍රණීතයි එමත් නැත්නම් උසස් කියන අදහස. එතකොට මේ දැන් ඒක සම්පූර්ණ අදහස ගත්තොත් අපි ගත්තොත් එහෙම ඉදම්පි සංඝේ රතනං පණීතං කියලා කියන්නේ ඒ සංඝයා කරෙහි මේ රත්න භාවය ශ්‍රේෂ්ඨයි. එතන පණීත කියන අදහස ඇත්තවත් එතනම ශ්‍රේෂ්ඨ කියන අදහසයි. මේ රත්න භාවය මහා සංඝයා කරෙහි ඇති මේ රත්න භාවය පණීතං තාම උසස් තාම ශ්‍රේෂ්ඨයි. ඒතේන සත්‍යේන මේක සත්‍යයක්. මේ ශ්‍රේෂ්ඨ බව මේ ප්‍රණීත බව එක සත්‍යයක්. ඒතේන සත්‍යේන මේ සත්‍යානුභාව බලයෙන් මේ සත්‍ය කරණ කොටගෙන සුවත්ති හොතු ඔබට සෙත් වේවා කියන්නේ. මේක එතකොට සත්‍යයක්. මේ ශ්‍රේෂ්ඨ භව කියන එක භව කියන එක මහා සංඝයා කරෙහි ඇති ඒක ඒ ශ්‍රේෂ්ඨ භව නිසා ඒක සත්‍යයක්. ඒ සත්‍යානුභාව බලයෙන් ඔබට මේ යහපත වේවා කියලා ආශිර්වාද කරන්න. බොහොම පිංස සම්මත ප්‍රමාණිත යක්තින්ද කිලෝ පටවින් සිතෝ සියා සතුන් දේවාතේ අසම්පකම්පියෝ සතුපමං සප් පුරිසං වදායි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉතම්පි සංගේ රතනං පණීතං ඒතේන සචේන සුවත්ති හෝතු. හොඳයි බොහොම හොඳයි. එතකොට දැන් අටවෙනි ගාථාවෙන් කියන අත්වසෙම්ම සෝවාන් පුජ්‍යලයාගේ ගුණ සෝවාන් වූ පුජ්‍යලයාගේ ගුණ ප්‍රකාශ කිරීම සඳහායි මේ ගාථාව යොදාගෙන තියෙන්නේ. මේ ගාථාවෙන් කියවෙන්නේ ඒ සෝවාන් පුජ්‍යලයාගේ තියෙන ස්වභාවය. මොකද්ද ඒකට මේක කියනවා? යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේ භියසම්පකම්පියෝ තතෝපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්ඡානි අවිච්ඡ පස්සති ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. එතකොට ඒක අර්ථ අපි ගන්න මෙන්න මෙහෙමයි. මේ යතිංග කීලෝ පටවින් සිතෝසියා. පටවින් කියලා කියන්නේ භූමිය. පෘථුවිය කියන එක අපි දැන් පෘථුවි කියලා සංස්කෘත වචනයක් තියෙනවා. ඒ පාලි වචනේ පටවි නේද? පටවි සමෝනෝ විරුජ්ජති. මහ පොළොව වගේ විරුද්ධ නොවීඳ කියලා එතනක තියෙනවනේ. මහ පොළොව වගේ විරුද්ධ නොවීඳ කියලා. පටවි සමෝනෝ විරුජ්ජති. මහ පොළොව ඉතින් සත්පුරුෂයන් වාසය කරන පය ගහලා ඉන්නවා. ඒත් මහ පොළොවට කිසිදු ආඩම්බරයක් නැහැ. ඒ වගේම දුර්ගුණ තියෙන අය ඉන්නවා මහ පොළොවේ පය ගහලා. ඒ ගැන අවමානයකුත් නැහැ. සුවඳ මල් පිපෙනවා. ඒත් ආඩම්බරයක් නැහැ. මිනිස්සු කලිකස කුණු කසල ඔක්කොමත් දානවා මහ පොළොවට. ඒත් ඒ ගැන කිසිදු කම්පාවකුත් නැහැ. ඒ වගේ සියල්ලේදීම අකම්පිය වූ හදවතක් හිතක් හදාගන්න කියලා කියනවා. එතන කියන්නේ නේද? පටවින් කෙලඟු පොළොව. ඒතර මෙදා කියන්නේ පටවින් කියන්නේ පොළොව. භූමිය සිතෝ. ඒ කියන්නේ පොළොව ඇතුළට ගිය කියන එකයි. සිතෝ කියලා කියන්නේ ඇතුළට ගිය කියන එක. පොළොව ඇතුළට ගිය. ඉන්ද කීලෝ. ඉන්ද්‍ර කීලය කියලා මේකට කියනවා. ඉන්ද කීලෝ කියලා කියන්නේ අත වශයෙන්ම දැන් ඔය මේ පුරාණේ නගරයේ ආරක්ෂා කරගැනීමේ සංකේතයක් ඇටියට පිටුලා තියෙනවා මේ ඉන්ද්‍ර කීලය. ඒ කියන්නේ මෝර දොරකඩ ඇතුල් පැත්තේ රියන් 8ක් හෝ 10ක් යටට පොළව හාරවලා සිටවපු ශක්තිමත් කමක්. ඒකට ඉන්ද්‍ර කීලය කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන ඉන්ද්‍ර කීලය මේ චතුප්පිවාතේ අසම්පකම්තිය හතර දිගින් හමන සුලඟින් චතුප්පිවාතේහි. එතකොට චතුප්පි කියන්නේ චතු කියන්නේ හතර නෙමෙයි. එතකොට චතුප්පිවාතේ හතර දිශාවෙන් හමන සුලඟින් උතුර නැගෙනහිර දකුණ වස්නාහිර මේ කියන ප්‍රධාන සතර දිශාවන්ගෙන් හමන වාතේ සුලඟින් අසම්පකම්තිය පොළවන්ට නොහැකි. මොකද්ද මේ ඉන්ද්‍ර කීලය තරම් මේක ශක්තිමත්. ප්‍රෝ යටට හාරලා මේ ශක්තිමත් ලෙස සිටුවලද කනවා ඉන්ද්‍ර කීලය. එතකොට මේ ඉන්ද්‍ර කීලය සතර දිශාවෙන් හමන හුලමින් කම්පා කරන්න හොලවන්න පුළුවන් ගමක් නැහැ. එතකොට අසම්ප කම්පියෝ. ඊට පස්සේ කියනවා මේ සතුූපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවිච්ඡ පස්සති. එතකොට මේ යෝ යම් කෙනෙක් අරිය සත්‍යානි ආර්ය සත්‍ය, ඒ කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවිච්ඡ පස්සති. ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් මනාව දැක්කද, අවබෝධ කළාද? ඒක අවිච්ඡපස්සති විනිවිදව මනාව හරියටම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළාද? තතූපමං සප්පුරිසං වදාමි සප්පුරිසං මේ යාපු සත්පුරුෂයා කියලා මෙතන කියවත් වශයෙන් සෝවාන් වූ පුජ්‍යලයා. සෝවාන් වූ පුජ්‍යලයා මේ චතුරාර්ය සත්‍ය මනාව අවබෝධ කරගත්ත දර්ශනා ප්‍රඥාවෙන් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය මනාව දැනගත් සත්පුරුෂන් මේ සෝවාන් පුජ්‍යලයා තතූපමං වදානි. තථා උපමං තතූපමං කියලා තමයි ඔය පදේ විසංග වෙන්නේ කැඩෙන්නේ. තථා උපමං වදාමි එසේ උපමා යයි වදාමි දේශනා කරමි. අර උඩින් උපමාවක් අපිට කියවන කොහොමද මොකක්ද මේ ඉන්ද්‍ර කීලයක් කියලා. අන්නේ ඉන්ද්‍ර කීලයට උපමා කොට වදාමි දේශනා කරමි. දැන් ඉන්ද්‍ර කීලයේ සතර දිශාවෙන් හමන සුලඟින් සොලවන්ට කම්පා කරන්න නොහැකි කිව්වා. ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය මනාව අවබෝධ කරගත්ත මේ සත්පුරුෂයා කවුද? සුවාන් තැනැත්තා. සුවාන් කෙනා. එයා තතූපමං මේ ඉන්ද්‍ර කීලයට උපමා කොට දේශනා කරමේ කියන එකයි ඒකේ අදහස. කොට දම්පි සංතනං පනීතං. එතකොට මෙයත් මේ සංඝයා කෙරෙහි ඇති ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයයි. දම්පි සංඝේ රතනම් පනීතං එක හැම ගාතාවකම තියෙනවා. එතකොට ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභවයෙන් සත්‍යයන්ට සාන්තියක් වේවා කියන එකයි. එතකොට ඒ සත්‍යක්‍රියාවේ මේ ගාථාවේ අදහස. එතකොට සෝවාන් පුජ්‍යන්තයා පෙරගැන්න චතුරාර්ය සත්‍ය මනාව දකින කෙනා යථාභූත ලෙස මනවින් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දකින කෙනා. එතකොට එසේ සත්‍ය දුටු සෝවාන් පුජ්‍යලයා වෙනත් දහමක් අහන්ට වෙනත් කෙනෙක් ළඟට යන්නේ නැහැ. ඊළඟට තමන් වෙතට පැමිණලා කීවත් ඒක සත්‍යයක් කියලා පිළිගන්නෙත් නැහැ. එතකොට වෙනත් දෘෂ්ටියක එහෙම නැත්නම් තීර්ථක ආදී වෙනත් කවර ආකාරයක හෝ මේ වාද නැමැති සුළඟකින් කම්පාවටපත් කරන්නත් පුළුවන් කමක් නැහැ. එතකොට ඒකේන සෙලවෙන්නේ නැති කෙනෙක් බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගත. බුදුහාමුදුරුව ගැන නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් එයා යුක්තයි. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝති. ධර්මේහි නිල්වෙන ගුණයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තයි. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝති. එතකොට සංඝයා කෙරෙහි අර නොසෙල්වෙන අවිච්ඡ ප්‍රසාද කියලා කියන්නේ නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්තයි. අන්නේ හරියට අර ඉන්ද්‍රකීලියක් වගේ. වෙන කිසිම දෙයකින් එයා හොලවන්ට කම්පා කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි? ඒක නා චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාව අවිච්ඡ පසති. මනාව දුටු කෙනෙක් අවබෝධ කරගත් කෙනෙක්. එතකොට අන්නේ සත්‍යක්‍රියානුභාව බලෙන් මේ සංග්‍රහා තුල තියෙන මේ ප්‍රණීත වූ ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙන් ඔබට සාන්තියක් වේවා සිතක් වේවා කියන එකයි මේ ගාථාවෙන් කියවෙන්නේ. හොඳයි බොහොම ප්‍රේම සාමිනාට කල්‍යාණ මිත්‍රෙනි අවස්ථාවක් තියෙනවා ඒ ගැන කවුරුටත් පැහැදිලි කරගන්නවා කරගන්නවා නම් නිර්වාන් සරණයි. සමිනාස කෙටියෙන් ඇහුවොත් දැන් මෙතන හරියට තේරෙන්නේ මේ සත්‍ය ක්‍රියාවක් වගේ. කියන්නේ මේ සත්‍යානුභවයේ නිසාම සෝයක් වේවා කියනකොට අපි සාමාන්‍යයෙන් අර සත්‍ය ක්‍රියා කරනකොටත් ඒ වගේ දෙයක් නේද කරන්නේ. ඒ විදිහට තමයි මෙතන මේ ඒ ආශිර්වාද හිමත් ඇත්තේ සුව වේවා සත්‍ය වේවා කියන එක යන්නේ කියලා හිතන සමිනාස එහෙම තේරුම් ගත්තත් හරියි. ඔව් අතනම දැන් මේ රතන සූත්‍ර දේශනා මේ නිධානයත් එක්ක අයිතන බලපුවහම මේ සූත්‍ර දේශනාව දේශනා කිරීමේ නිධාන කතාව තමයි අර මේ විශාලම අනුවර වජී ජනපදයේ ඇති වෙච්ච තුන්දිය නේද අපි මුලදි කිව්වත් කලේ. එතකොට රෝග බය, අමනුෂ්‍ය බය, දුර්භික්ෂ බය. ඉතින් ඒ අවස්ථාවේදී ඒ පීඩාවටපත් වුණු පිරිසට මේ ජනතාවට ආශිර්වාද කිරීම අරමුණු කරගෙනයි සත්බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරවදාලේ. මේ තෙරුවන් ගුණයි මේකේ මේ කියවෙන්නේ. ඒකෝ දැන් මුලින් අපිට හමු වුණා බුද්ධ රත්නේ ධම්පි බුද්ධේ රතනම් පණීතං. බුදුහාමුදුරුවන්ගේ ඇති ශ්‍රේෂ්ඨ භාවය ඒක සත්‍යය. ඒක සත්‍යය බුදු ගුණ කියන එක, ඒ බුදු බල කියන එක ඒක සත්‍යයක්. ඒක අපි ධර්මයටනම් මේ ධර්මයේ තියෙන යම් ගුණයක් වේනම් ඒක සත්‍යයක්. ඒක මේ ලෝකයේ තියෙන මේ ශ්‍රේෂ්ඨම සත්‍යයයි. සංඝරත්නයේ කෙරෙහි මේ කියපු ගුණ පරම ශ්‍රේෂ්ඨයි, සත්‍යයි. ඒකෝට සත්‍යක්‍රියාවක් අපි කරන්නේ යම් සත්‍ය දෙයක් පදනම් කරගෙන. ඒ අනුභවයෙන් තමයි අපි දැන් හිතමු දැන් ඔය සමහර අපේ කතන්දරවල තියෙනවා ආය සත්‍යක්‍රියා කළා කියලා. දැන් ඔය ජාතක කතා හංගන වටක ජාතකෙම නේද. ඊට අමතරව සමහර අය මේ යම් කරදර ආබාධවලට මේ පත් වුණු වෙලාවේදී මේක ඇත්ත වශයෙන්ම මානසික බලයක් සත්‍යක්‍රියාවක් කරනවා මෙන්න මේ අනුභවයෙන්. අපි හිතමු එහෙම අම ජීවිතේ පුරාවටම දැනගෙන බුරු කියලා නැහැ. වක් කියලා නැහැ. ඒක සත්‍යයක්. Taman danno eka hadawathi. දැනගෙන බුරුවක් කියලා නැහැ. එතකොට අන්නේ සත්‍යානුභව මට යහපතක් වේවා කියලා අර මානසිකව ඇති කරගන්න සත්‍ය වගේ මේ බුදුහාමුදුරුව ධර්මය මහා සංඝරත්නේ මේ කියන ගුණය මේක සත්‍යයක්. ඒ සත්‍යක්‍රියානුභාව බලෙන් ඔබට යහපතක් සිතක් සාන්තියක් වේවා කියලා ආශිර්වාදයයි මේ සිද්ධ කරන්න. ඉතින් මේ සත්‍යක්‍රියාවෙන් පස්සේ විශාල මහා නුවර ජනතාවට දාරාත්‍රි මහා වර්ෂාවක් වැහැලා අර ඇති වෙලා තිබුණු රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ බිය තුරන් වෙලා නැවත රට සමෘද්ධිමත් භාවයට පත් වුණා කියලා ඒ ඉතිහාස කතන්දරේ විස්තර කරලා තියෙනවා. විධාන කතාවේ පැහැදිලි කරලා තියෙනවා. දැයි බොහොම සිංහසමිනාන්ත කතාවේ තවත් යමක් පැහැදිලි කරගන්න තියෙනවා මේ සම්බන්ධයෙන්, මේ අතේ සම්බන්ධයෙන්. කෞර්ණි සමිනාන්ත මේ ගාථාවේදී මේ ඉදම්පි සංගේ රතනම් ප්‍රණිත්තම් කියලා කියනවා. ඒ වගේම වාසේ පිටිර දුන්න මේ සෝවාන් ඒ පුද්ගලයාගේ ಗುಣ කියවෙන්නේ කියලා එහෙනම් ගාථා සජ්ජන කරනකොට මේ සෝවාන් භාවයට පත් වෙච්ච ගිහි හෝ පැවිදි ඕනම කෙනෙකු සංගය ඇහිති සලකලා ඔහි මෙහි කිරීමක් කරනට කවන්න නැද්ද අපි හැමෝටම. ඉතින් මෙතන ඇත්තටම ගුණේ ගැනයි මේ කියන්නේ. මෙතන කියන්නේ තවසි මේ යෝ අරිය සත්‍යානි අවිච්ච පස්සති යෝ කියලා කෙනකින් අදහස් කරේ යම් කෙනෙක්. එතන විහිද පැවිදිද කියලා එකක් නැහැ. යමෙක් මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ විදර්ශනා ප්‍රඥාවෙන් මනාව අවබෝධ කළාද? එතකොට අන්නේ කෙනා තුළ පිහිටන ගුණයයි මේ කිව්වේ. යථාභී ස්වභාවයයි මේ කිව්වේ. එයි මේ කියන සතර දිගින් හැමල සුලඟින් ආපෝ කම්පාවටපත් කරන්න බෑ. එතකොට ඒක දිහි පැවිදි කියන එකක් නෑ. ඒ සෝවාන් මාර්ගයටපත් වෙච්චි කෙනා ගැනයි මේ කියන්නේ. එතකොට ඒ කෙනාගේ තියෙන අනුභව බලයෙන් මේ යහපත සාන්ති සිද්ධ වේවා කියන ආශිර්වාදය තමයි මේ තුල තියෙන්නේ. සමින්හංස මේ මෙතනදී කියනවානේ මේ අවිච්ඡ පස්සති කියනවා. එතකොට අපි අර අවිච්ඡ ප්‍රසාදේ කියනකොට සාමාන්‍යයෙන් ඔලුවට එන්නේ නොසැලෙන සද්දාව කියනවා වගේ එකක්. නමුත් දැන් මෙතන මේ අවිච්ඡ පස්සති කියන තැනදී නොනින් අවබෝධ කරපු බවක් තමයි අවිච්ඡ කියන වචනේ තේරුම් වෙන්නේ නේ සමින්හංස. ඔව්. ඇත්තම සෙම්ම එතන ඒ විදර්ශනා ප්‍රඥාවෙන් සියල්ල පිරිසිඳ දක්කින අදහසයි. අවිච්ඡ පස්සති පිරිසිඳ ඒ කියන්නේ යථා භූත ඥානෙ. ඒ ආකාරයෙන්ම ඒදී දුතු කියන අදහසයි අවිච්ච කියන වචනේ මෙතන අදහස. සංඥාත් ඒ නිසාම තමයි ඇත්තටම මේ සොලවන්න බැරි සද්ධාවක් ඇති වෙන්නේ. ඒකින් වෙන්නේ තිය වචන දෙක පොඩ්ඩක් එක ළඟින් යනවා වගේ තේරෙන සංඥා. ඔව් ඇත්තටම. ඒ නිසාම තමයි. එතකොට ඒ කියන්නේ ධර්මයේ මනාව දැක්ක කෙනා. හරියටම දැක්ක කෙනා. ඒ අදහස ඉදන් තියෙන්නේ. මංගාර්තියන්ති දම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. හොඳයි සෙවන් සරණයි. හොඳයි ඊළඟට දැන් නවවෙනි ගාථාවේ කියවෙන්නේ ඇත්තටම එතකොට මේ සෝවාන් වූ පුද්ගලයාගේ ගුණය ප්‍රකාශ කිරීම සඳහායි මේ ගාථාවේ තොරතුරු කියවෙන්නේ. ඒ සෝවාන් පුද්ගලයාගේ ගුණ ප්‍රකාශ කිරීම සඳහා. දැන් මේකේ කියනවා යේ අරිය සච්ඡානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි ඉංජාපිතේ හොන්ති බුසප්ප මත්තා නතේ බවං අට්ඨ මං ආදියංති ඉදංති සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒක දැන් අපි මේකේ පද වශයෙන් අර්ථ ගන්න බලමු මේ තියෙන පදයෙන් මේක. මේ දැන් මේක අපි ගත්තොත් මෙහෙම ගම්බීර පඤ්ඤේන. ගම්බීර පඤ්ඤේනනේ ගැඹුරු ප්‍රඥාවෙන් යුක්ත කියන එකයි. ගම්බීර පඤ්ඤේන. ගැඹුරු නුවණ ඇති. එතකොට කවුද මේ තථාගතයන් වහන්සේ, සර්වඥයන් වහන්සේ. එතකොට දෙව් මිනිසුන් සහිත ලෝකවාසී කිසිවෙකුටත් නැති ගැඹුරු නුවණක් තථාගත බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා. එතකොට අන්නේ ගම්බීර පඤ්ඤේ ගැඹුරු නුවණක් ඇති තථාගතයන් වහන්සේ විසින් සුදේශිතානි සුදේශිතානි මනාව දේශනා කරන ලද තියෙනවා. සුදේශිතානි. එතකොට ගම්බීර පඤ්ඤේ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් කියන්නේ. ගැඹුරු නුවණක් ඇති සර්වඥයන් වහන්සේ විසින් සුදේශිතානි මනාව දේශනා කරන ලද. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආගත ශ්‍රී සද්ධර්මය මුල යහපත් මැද යහපත් අග යහපත් පිරිසුදු භ්‍රමචර්යාවක්මයි උන්වහන්සේ දේශනා කළේ නේද? එක්කවනේ මේ ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසాన කල්යාණං සාත්තං සබ්ජඤ්ඤණං කේවල පරිපුන්නං. එතකොට අන්නේ මේ මුල මැද අග යහපත් වූ ධර්මයක් සුදේශිතානි දේශනා කරන ලද ද ඊළඟට කියනවා යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති. අරිය සත්‍යානි කියලා කිව්වේ මේ චතුරාර්ය සත්‍ය මොනවද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. මේ කියන චතුරාර්ය සත්‍ය යේ යම් කෙනෙක් විභාව යන්ති, ඒ කියන්නේ තමම්ම ප්‍රකට කරගන්නවද, එමත් නැත්නම් මේ දැන් සෝවාන් වීමේදී අතවතේම ප්‍රඥාව නැමැති ආලෝකය පහළ වෙනවා. එතකොට කෙලෙස් නැමැති අඳුර දුරු වෙලා යනවා, පහ වෙලා යනවා. එතකොට අන්නේ ප්‍රඥාලෝකයෙන් බලන කෙනාට මනාලෙස මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාව ප්‍රකට වෙනවා. කියන්නේ අර මේ අන්ධකාරයේ දුරු වෙලා තමා තුළ ආලෝකය පහළ වෙනවා. ඒ ආලෝකය තුළින් මනාව මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ එයා දකිනවා. එක්කයි විභාවයන් කියලා කියේ. එතකොට මේ අරිය සත්‍යානි භාවයන් යම් කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාව දකිනවද? ඊට පස්සේ කියනවා කිංචා පිතේ හොන්ති බුසක් පමත්තා. තේ කියලා කියන්නේ අන්නේ මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් උත්මයන් වහන්සේලා, එමත් නැත්නම් සුවන් පුද්ගලයා. කිංචාපි කිසිම හේතුවක් නිසා, කිංචාපි කිසිම හේතුවක් නිසා, කිසිම හේතුවක් කියලා කිව්වේ සමහර විට මේ සුවන් වුණාට පස්සේ දැනට වශයෙන්ම සුවන් පුජ්‍යයන් තුන් දෙනෙක් පිළිබඳ ධර්මයේ සඳහන් කරනවා නේද? ඒක බීජී, ඊට පස්සේ කෝලං කෝල, සත්ත පරම කියලා. එතකොට ඇත්තටම මෙතන මේ කියන්නේ මේ සත්තුක්කත්තු පරම කියන සෝවාන් පුද්ගලයාගේ ස්වභාවයයි මේ ගාථායි මේ කියන්නේ. ඒකේන කිංචාපිතේ හොන්ති බුසප්පමත්ත තේ. ඒ ඔය සත්තුක්කත්තු පරම සෝවාන් කෙනා කිංචාපි කිසිම හේතුවක් නිසා මේ බුසප්පමත්ත බොහෝසෙන් ප්‍රමාද වීමට හේතුවක් නැත කියන එකයි. ඒ කියන්නේ අපි හිතමු සුවන් වෙච්ච කෙනා සමාජයට දිව්‍ය සම්පත් ලැබීම නිසා, එමත් නැත්නම් වෙනත් මිනිස් ලෝකේ මේ කියන ස්වර්ග මිනිස් දෙක තියෙන ඔය කාම සම්පත් ඒවා ඉඳින්මින් බුසප්ප මත්තා බොහෝ සෙයින් ප්‍රමාද වීමට හේතුවක් නැහැ. උපරිම වුණොත් ආත්ම හතයි නේද? නතේ භවං අට්ඨමං ආදියන්ති. තේ ඒ ඔය මොකද්ද මේ සත්තක්කත්තු පරම සුවන් පුජ්‍යලයෝ අට්ඨමං භවං. අටවෙනි භවයක් න ආදියන්ති. එයාට මේ අටවන ආදියක් මේ නොලබති කියන එකයි නේ ආදියන්ති. දන්නේ නැහැ. ඉදම්පි සංගේ රතනම් පණීතං මෙයත් මේ සංඝ රත්නයේ කෙරෙහි ඇති රත්න භාවයයි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයයි. ඒ තේන රකින සුගතිය උතු. මේ සත්‍යක්‍රියානුභව බලෙන් ඔබට සෙත් වේවා කියනද. නවවෙනි ගාථාවේ මම අපෝ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට මේ මෙතන කිව්වේ අත වශයෙන්ම ජී අරිය සත්‍යානි භාවයන්ති ගම්භීර සුද්ධිදාන ගැඹුරු නෝණක් ඇති තථාගතයන් වහන්සේ විසින් මුල යහපත් මැද යහපත් අග යහපත් වූ දේශනා කරන සුදිසිතානි මනාව දේශනා කරන ලද්ද මේ අරිය සත්‍යයන් චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ විභාවයන්ති යම් කෙනෙක් තමා තුළම ප්‍රකට කර ගන්න තමා තුළම ධර්මය අවබෝධ කර ගන්නවාද ඒ ආලෝකේ අඳුර දුරු කරලා ඒ ආලෝකේ තමා තුළම ප්‍රකට කර ගන්නවාද ඒ එබඳු ඒ සුවන් පුජ්‍යලයෝ චින්ජාති මොනම හේතුවක් නිසාවත් උසප්පමත්ත පමත්තා කියලා කියන්නේ භූ කියන්නේ භෝසයෙන් කියන එකයි උසප්පමත්තා කියන්නේ භෝසයෙන් ප්‍රමාද වීමට හේතුවක් නැත නතේ භවං අට්ඨමං ආදියන්ති පරිමුණොත් ආත්ම හතයි අට්ඨමං භවං අටවෙනි ආත්මයක් නෑ ආදියන්ති ලබන්නේ නැහැ කොච්චර ප්‍රමාද වුණත් දිව සම්පත් මනු සම්පත් මොනවා වින්දත් ආත්ම හතයි එහෙම නැත්නම් සමහර අය එකම ආත්මයකින් එකම භවයකින් ඉවරයි. එමත් නැත්නම් හයක් දක්වා යනවා උපරිමුණු හතයි. ඉතින් අටක් නැහැ කියන එකයි. එතකොට ඒ විශේෂයෙන්ම මෙතන මේ ගාථාව තුළ ඔය කියපු මේ සත්තක්කත්තු පරම කියන සෝවාන් පුද්ගලයාගේ ස්වභාවය පිළිබඳවයි පැහැදිලි කරලා විස්තර කරලා තියෙනවා. හොඳයි බොහොම කින් සමෙන්වහන්ස කල්‍යාණ මිත්‍රයේ ඒ නවවෙනි ගාථාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න සාදරයෙන් වටහා ගන්න පුළුවන් අපිට ස්වාමින්වහන්සේ උදව් අරගෙන පෙරවන් සර්ණයි පෙරවන් සර්ණයි අවසරයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කළ දුන්නේ මේ සත්තක්කුත් පරම කියන එකේ මේ පරම කියලා කියන්නේ ඒ උපරිම පැතිරි සමනන්ත එතකොට ඒ උපරිම නම් හතක් වෙනවා අටවෙනි එක තියන්නේ නැහැ කියන්නේ අඩුම නම් ඒ කියන්නේ එහෙමද කියන්නේ උපරිම ආත්ම භාව හතකුත් අඩුතරමින් අටකට යන්නේ නැති බව කියන වචන දෙක තේරුම් වෙන සවනස සත්තකුත් පරම ඔබම හොඳයි එතකොට අතර මෙතන මේ සත්තක්කත්තු කියලා කියන්නේ සත්ත සත්තක්කත්තු කියන එකේ අතර දැන් පාලිගෙන ගත්තට මතක ඇති සත්ත කියන්නේ හත කත්තුන් කියන්නේ වරක් කියන්නේ හත් වරක් කියන එකයි. ඒක කත්තුන් කියොත් එන්නේ එක් වරක්. ඒක එක කත්තුන් කියලා පත්‍යයක් තියෙන තද්දිතවලදී ජෙන්දමාත්‍රාගේ මන්දක ඇති. ඒතකොට ඒක කත්තුන් කියලා කිව්වේ එක් වරක්. වික්කත්තුන් දෙවරක්. සහස්සක් කත්තුන් දහස් වරක්. ඒ වගේ සප්තක් කත්තුන් කියලා කිව්වේ හත් වරක් කියන එකයි. එතකොට සප්තක් කත්තු පරම කියලා කිව්වේ උපරිම කියන ධර්මහත්ය කිව්වා වගේ. එතකොට හත් වරක් තමයි උපරිමේ. උපරිමේ හත් වරයි. නවං අටම අටවෙනි ආත්මයකට යන්නේ නැහැ. අටකට යන්නේ නැහැ. උපරිම හතයි. හත්වන ආත්ම භාවයේදීම රාත් භාවය මේ ප්‍රකට කරනවා. එමු නැත්නම් රාත් භාවයට ඒ ආර්ය භාවයට පත් වෙනවා කියන එක තමයි මේ සත්‍යක් අතු පරම කියන එකේ අදහස. තමයි ස්වාමිනාස බොහොමකින් ස්වාමිනාස ඒකටම ප්‍රශ්නේ ස්වාමිනාස කිව්වා සෝවාන් මාර්ගයේ ඉන්න පුද්ගලයන් තුන්දෙනෙක් ගැන විතර ඒක බීජ අනස කොලංකෝල. එතකොට මේ ගාථාවෙන් කියවෙන්නේ මේ තුන්දෙනෙක් විතරමද නැත්නම් අනිත් ආරයන් මහන්සියලා දෙනම ගැන මේ සඳහන් වෙන වටක් පේන්නේ නැහැ වගේ ස්වාමිනාස. ඔව් ඇතරම මේ මෙතන අපි අදහස ගත්තේ මෙතන කියන නකේ බහම අට්ඨමං ආදියන්ති කියලා. අටක් නැහැ කියලා කිව්වේ නම් හතක්. හතක් කිව්වේ සත්තක් අත්තු පාරම. දෙදෙනාගෙන කියන දෙයක් නෑ. ඒ කෙනා ඉතින් නේද ඒක බීජී කියලා කියන්නේ මේ එක අවස්ථාවක් කියන කෙනා නේද? ඒක බීජී ඈ එක් භවයයි. එතකොට මරණයෙන් පසු මේ එක්වරක් මේ දෙව් ලෝකෝ මනුස්ස ලෝකෙක උපදින කෙනා නේද ඒක බීජී. එතකොට මේ කොලම් කොල කිව්වේ කුලෙන් කුලයට යන නිසා ඈ එහෙම නැත්නම් ආත්ම භාවයෙන් ආත්ම භාවයට යනවා කියන කෙනා නේද? එතකොට එහෙම නොවුනොත් එහෙම තුන්වනාට වෙන පස්වන ආවන ඔය කියන ආත්මයකදී රාත් භාවයට පත් වෙනවා. සත්තකතු පරම කෙනෙක් කියලා තමයි මේ එතකොට ඒ අඩුම ප්‍රඥාව ඇති කෙනා නේද? එතකොට ඒ කෙනා ගැන තමයි මේ ධාතාවේ මේ ප්‍රධාන වශයෙන් ගැහැණිලි කරන්නේ. එතකොට ඒ කෙනාට තමයි මේ අටක් නැහැ කියලා කියන්නේ. දැන් සම්බොහොම පිං. එතකොට ස්වාමීන් වහන්සේ දැන් යම් ආර්යත්වයක ඉන්නවනම් සෝවාන් මාර්ගයේ වදන ඒ පුද්ගලයා තමන් ඒක බීජත කොලං කොලන්ද සත්තකුත් පරමද කියන එක තමාට තේරුම් ගන්න හැකියක් උපදිනවද? තිරුවන් සරණයි. මම හිතනවා දැන් ඒ අපේ මහත්තයා ආපු ප්‍රශ්නෙට උත්තරය මේ ඊළඟ ගාථාවේ මම හිතන්නේ ඒකට අවශ්‍ය කියන ධර්ම ගාථාවෙන් අපි පැහැදිලි කරනකොට අපිට ඒකට උත්තරයක් ලැබෙයි කියලා මට හිතෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ අනේක අප්‍රමාණ වාරයක් පින් වහන්සේ අද අපි කියන්නේ යන්කම් පවින් මේ ආකාරයෙන් අපිට අනුග්‍රහය දැක්වීම අපිට ඉතාමත්ම භාග්‍යයක් අපේ භාග්‍යයක් කොට සැලකනා ස්වාමීන් වහන්සේ. එහෙමනම් ස්වාමීන් වහන්සේ සවන දෙ සිස්ටර්ස් වෙනුවෙන් ස්වාමීන් වහන්සේ නාමතරක් ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. බලාපොරොත්තු වෙන ආකාරයෙන් හතනා බෝධියකින් වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා අපි හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි එමන හැම දෙනාටම මේ උතුම් ධර්ම සාකච්ඡාව උතුම් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න ධර්මඥාන දිනු කරගන්න හැම දෙනාටම අවශ්‍ය කායික මානසික නිරෝගී භාවය උතුම් රත්නත්‍රය අනුභව බලෙන් සැලසේවා කියන ආශිර්වාදයෙන් මම අදටත් සමු ගන්නවා. තෙරුවන් සරණයි හැම දෙනාටම. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. අද ඉතාමත්ම පැහැදිලි විදිහට ස්වාමීන් වහන්සේ අපිට ධාතක තුනක් කතේරුම පැහැදිලි කරලා දුන්නා. ඉතින් මම හිතනවා අපි හැමෝටම මහත් භාගයක් වුණා ඒක අපි තවදුරටත් මේ කාරණා පිළිබඳව දැනගන්න. ඉතින් මම කැමතියි අදවත් මාත් ඔබතුමා කොයි ආකාරයකින් ඉදිරියට යන්න ඕන කියලා පොඩ්ඩක් විස්තර කරන්න. ඔව් අපි ධාතක තුනේම කාරණාවන් අහපිට කරගන්න මේ ඉස්සරහට කතා කරමු. මම අර සරල ප්‍රශ්නකින් පටන් ගන්න. අපි අර හැමතැනම සංඝයා කියනකොට අපි මතකෙට මන්ද මාගේ මතකෙට ඉතින් මං ගන්නේ කහසි ගන්න ගන්න ඒ විදිහට. නමුත් මේ ගාථාවේදී අනු වශයෙන් මේ ගාථාව සජ්ජායනා කරනකොට මට තේරුම් ගියා දැන් උන්වහන්සේ කියපු විදිහට එහෙම විය යුතු නැහැ කියන එක නේද? ඒ කියන්නේ මෙතෙන්දී තථාගත ශ්‍රාවකයන් ගැන කියන්නේ සෝවන් භව මේ ගාථා තුනේ සෝවන් ඵලය ගැන පමණක් තමයි කියවෙන්නේ. ඉතින්දා එය ඕනෑම කෙනෙකුට පොදු විදියට ඒ වගේම ඒ ඕන මට්ටමකට සංඝ කියන වචනේ පාවිච්චි කරන්න කියන පුළුවන් මට්ටමක් වගේ අර දහසක් මට ආවා. ඒකන මාව වැඩිනම් වෙත් ගන්න කියලා ඉල්ලසිකන. තෙරුවන් සරණයි. ඇත්තම දැන් මේ ශාසනයේ කොටස හතරක් ගැන කතා කරනවානේ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියලා. ඒකෝ දැන් මෙතන සංඝ කියලා කිව්වහම අනිවාර්යයෙන්ම මේ අපි අර අටපුරුෂ පුද්ගලයා කියන කොටස තමයි. කියන්නේ ඒ ආර්යයන් වහන්සේ ලා නැත්ත මාර්ග සහ ඵල යටපත් වෙච්ච අය හැටියට තමයි සඳහන් වෙන්නේ කියන කටේ වෙනදවත්ත මහත්තයා. ඒකෙන් මෙතන මේ සංඝ කිව්වහම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතරම අයිති වෙන බව තමයි ඒ අපිට තේරෙන්නේ මේ අටවෙනි ගාථාවෙන්. තේරුවන් තමයි. තවත් හරි පිළිබඳ අදහසක් තියෙනවද? හොඳයි. එහෙනම් ජයන්ත මහත්තයා තවත් මම මේ අද අපි අටවෙනි ගාථාව ගත්තොත් යටිකින්ද කිලෝ සිතෝසිතා චතුබ්බි වාතේ ක්‍රියා සම්පතින් යොගී වෙනකොට මේ එතනත් මේ කියවන්නේ මේ සෝවාන් ඵලයටපත් වෙච්ච උතුමාණන් සතර දිගින් සමනාව සුලඟින් සෙලවෙන්න නැහැ කියන එක නේ කිව්වේ. ඉතින් අපිට නම් වර්තිනාදී සෝවාන් ඵලයටපත් වෙච්ච පුද්ගලයාගේ ගුණ මොනවටද මේ නොසැලෙන්නේ? ඉතින් අපි තුලින් බලමින් කතා කරන්න පුළුවන් එහෙනම්. අපි සැලෙන දේවල් තියෙනවද? මම සැලෙන දේවල් තියෙනවා ගොඩක්. ඉතින් ඒවත් එක මට හොඳයි මාව දිහා බලාගන්න. ඒ කියන්නේ මට තේරුම් ගන්න පොඩ්ඩක් කියන්න මොනවටද මේ අසංකප්පය වෙන්නේ? සෝවන්නේ. එතෙන්දී ඇත්තම දවස් මහත් විශේෂම කියන දේ තමයි දැන් සෝවාන් වෙච්ච කෙනෙක්ට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මතක් කරලා දුන්නා. එකපාරක් මතක හිතන්නේ මේ සෝවාන් බුදුජනන වහන්සේ කාලේදී සෝවාන් වෙච්ච කෙනෙකුට එක්කෙනෙක් බණ අහලා ගෙදර යනකොට ආර්ය භාවයට පත් වෙලා දින කියන්නේ සෝවන් වෙලා හිටියේ. ඊට පස්සේ ගෙදර යනකොට බුදුරජාණන් වහන්සේ ඒ වගේම කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කියනවා වගේ කියනවා මේ මම මේ අර සීල සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා කිව්ව එක මේ වැරදීමක් වුණේ එහෙම අනිත්‍ය නෙවෙයි කියලා කියනවා. එහෙනම් යාගේ හිත වෙනස් කරන්නේ. ඒ ඉන්නේ මායයා තමයි මේ බුදුරජාණන් වහන්සේගේ වෙෂයෙන් එන්නේ කියලා. ඒ ආවත් බුදුරජාණන් වහන්සේගේ වෙෂයෙන් ඇවිල්ලා කිව්වා ඒ අවබෝධයටපත් වෙච්ච එකනා ඒව පිළිගන්නේ නැහැ. ඒකින්ද ඒ වෙනස් මතවාද වලට වෙනස් ශාස්ත්‍රවරුන් විශ්වාස කරන්න පෙළඹෙන්නේ නැහැ මේක සම්පූර්ණයෙන්ම දන්න කෙනා. එහෙම නැතුව මෙතන අර මේ දේවල් වලින් බය වෙන එක වගේ දේවල් ඒවට සැලෙන එක ගැන මේ කියන්නේ කියන එකයි තේරෙන්නේ. මොකද ඒක නැති වෙන්නේ රහත් භාවයේදී නිසා. ඒ විදිහටයි තේරුම් ගන්නේ. තේරුවන් සරණයි. එතකොට මේ චතුබ්බි වාතේ කිව්වම එතකොට මෙතන ඒ සතර අතින් වාතෙන් කිව්වන් පස්සේ ඒක මේ නිකන් වචනයක් හිතෙන්නේ නැතුව මොකක්ද හතරකටත් හතරක් සම්බන්ධ කරලා එහෙම මොකුත් නැද්ද දන්නේ නැව නිකන් දැනගන්න නෑ. දැනටත් දැන් විදිහට හතර දිශින් යන සුළඟෙන් කියලා. හතර දිශින් යන සුළඟ කියලා කියන්නේ මොන විදිහක ඒ දෘෂ්ටි වලින් වෙනස් කරන්න ආවත් හතර පැත්තෙන් ඇවිල්ලා වෙනස් කරන්න ගියත් වෙනස් වෙන්නේ නැහැ කියන එකයි වෙන මතයක් ගන්න නැහැ වෙන මතවාදවලට යන්නේ නැහැ කියන එක තමයි වගේ තේරෙන්නේ. හැබැයි මට තේරෙන්නේ ඇත්තට මේ හතර කිව්වම වෙන ඒකට වෙන සම්බන්ධයක් තියෙනවාද කියලා සමහරට අටුව වෙන බැරිද? පඨවි අපෝතේජ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් ඇතිවන ඒ කම්පාවීම අපි කම්පාවින් ඇති වෙන්නේ මේ හතර සම්බන්ධ කරගෙන හින්දා ඒව සම්බන්ධවද නැද්ද කියලා අපි තව චිත්තමාත්‍රි මොකද හිතන්නේ ගැන? සිරුවන් සරණයි. ඉතින් ඇත්තටම අෂ්ටලෝක ධර්මෙන් කම්පා වෙන්නේ නැහැ කියන එක නම් ඒක සිද්ධ වෙන්න නම් සහත්ඵලයටම ඉන්න ඕනේ කියලා තමයි නිවන් අවබෝධ කළපු කෙනෙක් කියන එක තමයි තේරුම ගන්න තියෙන්නේ. මෙතනදී සමහරක් වෙලාවට මේ හතර පැත්තෙන් කියන එක අපිට මේ ආයතන වලට එනවා කියලා ගන්නත් පුළුවන් වගේ කියලා හිතෙනවා. ඒ කියන්නේ මේ දකින්න අහන දැන ගන්න දේවල් වලින් සැලෙන්නේ නැහැ කියන එක වගේ කියලා තේරෙනවා අපි. ඒක ගැන ඇත්තටම හරි විදිය අවබෝධයක් ගත්තොත් හොඳයි කියලා තමයි දැනට හිතෙන්නේ තේරුවන් සරණයි. ඔව් ඒ විදිහට තමයි ඇත්තටම මේ මම හිතන්නේ තේරුම් ගන්න වෙන්නේ හුඟක් වෙලාවට කියන්නේ අචල විශ්වාසය අචල ශ්‍රද්ධාව කියන එක නැති වෙනවා කියන ඇත්තටම සෝවාන් වෙනකොට ඇති වෙනස් නොවන ශ්‍රද්ධාවක් ඇති වෙනවා කියන එක. එතකොට මේ වෙනස් නොවන ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ වෙන පාරක ගෙනියන්න බෑ. යම් වෙනස් කරන්න බෑ කොහොමවත්. එතනින් එහාට අනිවාර්යෙන්ම කිසිම ගුරුවරයෙක්ගේ ඉගැන්වීමකින් තොරව, ඒ කියන්නේ පරප්‍රත්‍යයෙන් තොරව නිර්වාණය දක්වා යන බව අපි දන්නවා අහලා තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා. ඒක නිසා ඒ විදිහට තමයි තේරුම් ගන්න වෙන්නේ කියන එකයි හිතෙන්නේ. දරොත් මහා තමයි වෙනේට සම්බන්ධ ගන්න ටිකක් අමාරුයි වගේ කියලා සම්සාරණයි. මම පොඩ්ඩක් කතා කරන්නද? කතා කරන්න. සම්සාරණයි මෙහෙම හිතුවත් සමහරක්ලට මට ස්වාමීන් වහන්සේත් කතා කරනකොට දැනගන්න නිකන් අපචාරද ලැබුණා. දැන් අපි එහෙම අපිට දැන් හතර පැත්ත කියලා බලනකොට මේ රූප වේදනා සංඥා සංකාර හතර පැත්තෙන් හතරක් එනවා. මේ විඥානය කියන මායාවකින් තමයි මේක අපිට වරද්දලා මුලාවකට දාලා පෙන්නන්නේ. එතකොට මේ හතර ඒ කියන්නේ රූප කිව්වහම රූප. එතකොට මේ අපිට හැම කියන්නේ අපිට මනසට මේ ආයතන හරහා එන රූප හැම එකක්ම රූප හැටියට ඒ කියන්නේ රූප පැහැදිලිද ගන්න පුළුවන්නේ. එහෙම වුණොත් එහෙම ඒතර ඒ තුලින් ඇති වෙනවන වේදනා සංඥා සංකාර කියන තුන. එතකොට ඔය හතර විඥානයේ කියන එකට එකකින් පද්දලා පෙන්නනවා මේ ඇත්තක් කියන එක. හැබැයි මුලාව. ඉතින් ඒ විදිහට ගන්නත් පුළුවන් කියලා සාකච්ඡාවෙදි මට කතා කරනකොට අපිට මේ වුණා කියලා ඒක පාරක් ඒ පැත්තත් බලන්න පුළුවන් කියලා මට හිතෙනවා මේ ඒ විදිහට බලනකොට තේරුම් ගන්න. ඔව් විවිධ සංවස් ප්‍රගලපන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක කොයිතරම් දුරට ධර්මයට ගැලපෙනවද කියන එක පොඩ්ඩක් බලන්න වෙනවා. මෙතෙන්දී කිව්වේ තේරුම මොකක්ද කියන එකත් කල්පනා කරලා බලන්න වෙනවා. විශේෂයෙන්ම නම් කියන්නේ මේ අචල ශ්‍රද්ධාව ඇති වෙන එක තමයි කියන්නේ මේ එයා වෙන දේවල් වලින් හෙලවෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේ ධර්මයේම මොකද නිර්වාණ ධාතුව සත්‍ය ඥාන වශයෙන් අධ්‍යක්ෂ තැනක් නිසා වෙන දේවල් වලට යෑමක් නැහැ. මේ මාර්ගයට බැහැගත්තන් දැන් සෝතාපන්න කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැගත්ත කියන එක. එහෙමනම් එයා ඒකේ ඉදිරියට යනවා මිස වෙන පැති වලට හැරීමක් නැහැ. මොකද අර මග්ගා මග්ඥාන දර්ශන ඒව ඔක්කොම භව කරගෙන ඥානකොට මග නොමග දැනගෙන දැන් මේ මගට බැහැලා තියෙන්නේ. ඒ නිසා ඒ මාර්ගයේම ගමන් කිරීම තමයි තියෙන්නේ. වෙන පැති වලට යන්න නැතුව තියෙන අදහස වගේ තමයි තේරෙන්නේ. මේ අචල ප්‍රසාදේ ධර්මයේ කෙරෙහි බුදුන් කෙරෙහි සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයකින් නොවෙනස් වෙන ශ්‍රද්ධාවකින් ඉදිරියට යම ගැන තමයි සරලව ගන්න පුළුවන්. ඉතින් අනිත් ඒවත් ඒ දැනුම ඔස්සේ අනිත් දැනුමත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒකම තමයි. තවත් කතා වෙලහක් තියෙනවා ප්‍රකාශ කරන්න පුළුවන්. දොස්තරණ ජයන්ත මහත්මයා, එතකොට දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ අවිච්ඡ පස්ව කියන යථාභූත ඥානය කියලා. එතකොට ලෝකේ ඉතර වෙන්නේ කියන්නේ ලෝකේ ති චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය. ඒ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය ලබා ගන්න අපිට ඒ කියන්නේ පුද්ගලයාට තියෙනෝන්නේ ලෝකේට අයිති විදිහට සිටීමේ ශක්තියක්. ඒතොර ඒ ශක්තිය තුළින් තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ලෝකයේ අත්‍යන්තයෙන්ම කරන සත්‍යසාකමී ශ්‍රද්ධාවල් වලින් නෙමෙයි කියලා තමයි මට හිතෙන්නේ. මේකද ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ යථාභූත ඥානය ධර්මීය මනාකොට දැක්වෙන එක ඒ තුළින් තමයි එන ශ්‍රද්ධාව. එතකොට තමයි ඇති වෙන්නේ මේ චතුරාසත්‍ය සත්‍ය ඥානය කියන එක. ඉතින් තමයි ධිට්ඨි සම්පන්න වෙච්ච බුද්ධිලා ඒතර සම්මා ඉතින් පටන් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිනවා කියලා මට හිතෙන්නේ. ඒකම තමයි නේද? තමයි කතා කරත් ඒකම තමයි මම හිතන්නේ. ආර්ය අෂ්ටාංගික බැසගත්ත කියන්නේ මම මේ සත්‍ය ඥාන සත්‍ඥාන අවබෝධයේ හැවිල්ලා ඒ අවබෝධයේ ඔස්සේ දිවිත යන කෙනෙක් කියන එක තමයි හරි. ඔබතුමා කිව්ව ටික මම හිතන්නේ වැරදියි කියලා. තේරුම් ගන්න. තේරුම් ගන්න මේ අපේ මම හිතන සෝතාපන්න ඵලය ගැන කතා කරන හින්දා අපි මේ පැත්ත පොඩක් අපි දැනුම පොඩක් වැඩි කරගන්න බලමු. අද මේ අවස්ථාව කරගෙන ස්වාර්ථය මේක සූත්‍ර දේශනාවක තියෙනවා. මේ කිසියම් ධර්ම පහක් ප්‍රහීණ කරන්න නැතුව සෝවන් ඵලය සාක්ෂාත් කරන්න බෑ කියන එක. ඒ තමයි අර අවස් මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වර්ණ මච්චරිය සහ ධම්ම මච්චරිය. ඉතින් මෙන්න මේ ගැන පොඩ්ඩක් අපිට අවධානය යොමු කරලා දෙන්න. කොහොමද මේ ඇත්තටම සෝවාන් ඵලයට යම් කෙනෙක්පත් වෙන්න බැහැ කියනවා. මේ තමන්ට අවශ්‍ය මච්චරිය තියෙනවනම්, තමන්ට කුල මච්චරිය තියෙනවනම්, ලාභ මච්චරිය තියෙනවනම්, වර්ණ මච්චරිය තියෙනවනම්, ධම්ම මච්චරිය තියෙනවනම් ඒකයි කවුරුත් කියන්නේ නැහැ. තමන්ට තමයි ඇහිලා බලන්න පුළුවන් මේක මට මෙහෙමද කියලා. කිසියම්ම තමන්ගේ හිතේ තියෙනවනම් නේද මේ වෙනකෙන් ගැන බලන්න අවශ්‍ය නැහැ. තමන් ගැන බලන්න පුළුවන්. එහෙම බලන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා උපකාරයක් හැටියට මෙන්න මේ මච්චරින් පහ ගැන පොඩ්ඩක් මතක් කර දෙන්න පුළුවන්ද? මේ අවබෝධයේ මතකයේ විදිහට මේ පදන් විතර දැන් තුන්තර පුළුවන් එක තුල එක අපිට සිස්මද කරලා දෙන්න. අයිකට දෙත් එක. අහගයි. ඔව්. ඇත්තටම එතන කියන්නේ මේ මච්චරිය කියන දේ ගත්තාම මච්චරිය කියන මූලික වශයෙන් අදහස් කරන්නේ සිංහලෙන් කියන මසුරුකම කියනවා. මසුරුකම කියලා කියන්නේ මේ තමන්ට අයිති දෙයක් අනිත් අයට ලැබෙනවට දින අකමැත්ත. ඒ කියන්නේ අපි ගත්තොත් මුදිතාව කියන්නේ ඔය කියන එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. මුදිතාවක් නැතිකොට තමයි ඒ තමන්ට ලැබිය යුතු දේවල් අනිත් අයට ලැබෙනවට අකමැති. හැරෙනකොට අනිත් කියන්නේ විශේෂයෙන්ම කුලමච්චරය කියනකොට තේරෙන්නේ දැන් ඒ අය පිටට යන කොටත් අකමැතිකමක් තියෙනවා, පිට කුලවල වලටත් අකමැතිකමක් තියෙනවා. ඒක මට හිතෙනවා ඒ විදිහටයි ගන්න කියලා. ඒ කියන්නේ වෙන එයින් පරිබාහිර අයට ඇති අකමැත්තත් ඒ කුලයේ ඇති කට්ටියට කැමැත්තක් නිසා ඒ සියලු දේවල් තමන්ගේ කුලයේ ඇතුලේ තියෙන්න ඕනේ. ඒ ඒ පිරිස අතර තමයි සියලු දේවල් ඇති වෙන්නේ. කියන්නේ හැම පැත්තෙම ධර්මයත් ඒ කරන වැඩ කටයුතුත් ඒ කුලයේ කට්ටියට පමණයි පිටර කට්ටියට පිටරත් එහෙම කරනවාට අකමැත්ත කියලා හිතන එක තවදුරටත් ඉස්සරහට කල්යන මිත්‍රයන්ගේ මුත් උදව්වට ඔබ සාකච්ඡා කරමු. ඊළඟට ධර්මමච්චරිය කියලා කියන්නේ ධර්මමච්චරිය කියලා කියන්නේ තමන්ගේ ධර්මය වෙන කෙනෙක් දැනගන්නවාට තියෙන අකමැත්ත. දැන් ඔබ කාලවට දැන් අපි යම් කෙනෙකුට ත්‍රිපිටකයේ ධර්මය පවා අපි හංගනවා නම් තමන් විතරයි නම් දැනගන්න ඕනේ කියන මට්ටමින් තව කෙනෙකුට දන්න දෙයක් නෝක් කියන්නේ අවශ්‍ය වෙලාවට ඉන්නේ වගේ දේවල් පවා ඒ ධර්මය වෙන කෙනෙක් දැනගන්නවට තියෙන අකමැත්ත. තමන් කමනක් එක දැනගත යුතුයි අනිත් අය දැනගත යුතු නැහැයි කියන සත්‍යිනකොට ඒක ධර්ම මාච්චරිය වෙනවා. ඊළඟට ආවාස මාච්චරිය ගත්තාම ඒ ආවාස මාච්චරිය කියන්නේ තමන්ගේ ආවාසය වෙනත් කෙනෙකු පරිහරණය කරනවා කියන අකමැත්ත තමයි ආවාස මාච්චරිය කියලා කියන්නේ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් අපි ගිහි පින්නතුන් තමයි සපයලා දෙන්නේ. එතන ඒ සපයලා දුන්නට පස්සේ පිටින් එන වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවට කැමති නැති වෙන්න පුළුවන්. ඒ වගේ තැනක් තමයි ආවාස මාච්චරිය කියලා කියන්නේ. ඉතින් ඒක ඉතින් අපි ටිකක් අමාරුයි මේ පෞද්ගලිකව දාන්න. මොකද පෞද්ගලිකත්වයට ගත්තාම මොකද තමන්ගේ හරි හම්බ කරන ධනෙන් ධාන්‍යෙන්නේ ජීවත් වෙන්නේ. එතකොට එතන සිද්ධිය ටිකක් වෙනස්, ටිකක් කිට්ටු කරලා කතා කරන්න පුළුවන්. නමුත් එතන විශේෂ වෙනසක් තියෙනවා. අතන සම්පූර්ණයෙන්ම ගිහි පිටායගෙන් පරිත්‍යාගයෙන් ලැබපු දෙයක්, ශාසනයට පූජා කරපු දෙයක්, ශාසනයේම ඉන්න තවත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට පිරිනමන්න තියෙන අකමැත්ත වගේ දෙයක් තමයි ඒකේ වෙන්නේ. එතකොට අපි කතා කරා ලාභ මච්චරිය, කුල මච්චරිය, මච්චරිය, ආවාස මච්චරිය, ඊළඟට වන්න මච්චරිය. වන්න මච්චරිය කියලා කියනකොට මේ වර්ණනාව. වන්න කියලා කියන්නේ තන වර්ණනාව කියන එක කියලායි මන්නේ. වර්ණනාව කියනවා තමන්ව වර්ණනා කරනවට කැමති වෙන කෙනෙක් වර්ණනා කරනවට අකමැත්තක් තියෙනවා කියන එක. දැන් විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් දැන් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම කථිකයි කියලා කිව්වොත් එමත් හොඳලා හොඳට ධර්ම දේශනා කරනවා, පැහැදිලිව ධර්ම දේශනා කරනවා කියපුවම අර නොයවසන ගතිය, පොඩ්ඩක් අර ඊර්ෂ්‍යා සහගත ගතියක් වගේ එනමනම් නොසන්න ගතියක් එනවනම් ඒ කියන්නේ ඒ වර්ණනාව ලැබිය යුත්තේ තමන්ටයි, ඒ තමන්ටයි ලැබෙන්න ඕනේ, අනිත් අයට ලැබෙනවට අකමැතිකමක් තියෙනවනම් ඒක තමයි වන්න මච්චරිය හැටියට සඳහන් වෙන්නේ කියලා. ඉතින් ඔය ආකාරයට තමයි කෙටියෙන් මතක ඇති විදිහටයි මේ කිවි වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් කල්යම් විතරට පුළුවන් ඒක යම් කිසි වැරදි අඩුපාඩුවක් තිබ්බොත් ඒකත් නිවැරදි කරලා සාකච්ඡාවට එකතු වෙන්න. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි ජයන්ත මහත්මයා. මම හිතන්නේ ඒක අඩුපාඩුවක් තියෙනවා කියලා තේරෙන තරමට දලත මහත්මයා ගෙනාපු ප්‍රශ්නේ නිසා මේ වෙලාවේදී හිතුණා සුදුසුයි කියලා පොඩි කරුණු ටිකක් ඉදිරිපත් කරන්න. ධර්ම දේශනාවකින් දැනගත කරුණු. ඉතින් ඒ නිසා මම හිතනවා කවුරුත් යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ගැන සාකච්ඡාවට ගන්නයි කියලා. ඇත්තටම මේ ධර්ම දේශනාව සඳහන් වුණේ මේ සෝතාපන්න ඵලය ගැන විස්තර වෙන සූත්‍ර තියෙනවා කියලා කීපයක්. මහානාම සූත්‍රය, සෝපදිශේෂ සූත්‍රය, කොසම්බි සූත්‍රය කියලා. එතනදී ගෞරවනීය සංඝාදේ සඳහන් ඉතින් සමිනාසි සඳහන් කර නිසාම කියලා අපි ගන්න හොඳ නෑ. අපි ඇත්තද නැත්තද කියලා අපි තුලින්ම බැලුවොත් හොඳයි කියලා හිතෙනවා. මොකද මේ දේවල් දැනගන්න දැන් කෙනෙක් සෝතාපන්නද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ සෝතාපන්න ඵලයට ඇත්තටම පැමිණිච්ච කෙනෙක් තමාම ප්‍රතිවේක්ෂාවෙන් තමන් එතනට ඇවිල්ලාද කියන එක තමන් තේරුම් ගත කියන එක. ඒකට උන්වහන්සේ එතනදී කියනවා මේ ඒ ප්‍රතිවේක්ෂාවේදී කෙනෙකුට තේරෙනවා නම් දැන් අපි දන්නවා අපේ කෙලේ සුපදින ක්‍රම තුනක් තියෙනවානේ. ඔය වීතිකම විදියට, පරිඋත්තාන විදියට, අනුසේ විදියට. මේ සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට මේ පරිඋත්තාන ත්‍ස්වේදිවත් එහෙම මේ නැහැයි කියලා. ඒ කියන්නේ මට දැනෙන්නේ නැතුව කෙලෙස් උපදින්නේ නැහැ කියලා. කියන්නේ හිතේ හැරි යම් කිසි ක්ලේශයක් පටන් ගන්නවා නම් ඒතනත දන්නවලු දැන් මට මෙහෙම එකක් ඇති වුණා කියලා. ඒ නිසා මම හිතන අපි මේ දේවල් දැනගෙන කොහොඳයි. මොකද මේක තමා තුළින්ම කළ යුතු පරීක්ෂාවක් නිසා. මේ එකක් වෙනවා නම් ඒක මේ Tamanට හොරෙන් ඇවිල්ලා යන්නේ තමන් දන්නවා මේක මට හිතේ හරි මෙහෙම දෙයක් ඇති වුණා කියලා. ඉතින් ඒක තමයි මේ පළවෙනි කාරණාව විදිහට මාසික තීරුම් කරේ. දෙවෙනි කාරණාව විදිහට කිව්වේ අපි එක එක විදිහ භාවනාවල් කරනවා, එක එක විදිහ ධර්ම සාකච්ඡා කරනවා, දැනුම ලබා ගන්නවා. ඒ අතරේ තමන් පොඩ්ඩක් පැත්තකට වෙලා කල්පනා කරවතින් මේ කරපු දේවල් වලින් මගේ හිතේ ටිකක් හරි රාගය අඩු වෙලාද, මගේ හිතේ ද්වේෂය අඩු වෙලාද කියලා ඒ වගේ තීරුම් ගන්න උත්සාහයක යෙදුනොත් උත්තරේට આવත් ඔව් මම ඉස්සර මෙන්න මේ විදිහටයි මගේ හිතේ රාගය ඇති උනේ. නමුත් දැන් මෙන්න මේ විදිහට මට තේරෙනවා ඒ රාගය ආවහම මේ රාගය කියලා මම දන්නවා මම ඇවිල්ලා තියෙන්නේ කියලා මම ඒක දන්නවා. මට ඒක දැකහම මගේ අර කලින් තිබුණු තරමටම රාගය ඇති වෙන්නේ නැහැ කියලා. එහෙමනම් එවැනි කෙනෙකුටත් ඒ සෝවාන් පුද්ගලයෙකුගේ තියෙන තවත් ලක්ෂණයක් කියලා කියනවා. ඉතින් මේ දේවල් අන්නවා අපේ හිතට තව කෙනෙකුට ඇතුල් වෙන්න බෑනේ. අපේ හිතට ඇතුල් වෙන්න පුළුවන් අපිට විතරයි. ඒ නිසා මෙහෙම සිද්ධ වෙනවද තවමත් මෙහෙමද කියන එක තමන් තේරුම් ගත යුතුයි කියන එක තමයි මෙතනදී තේරුම් ගත්තේ. ඊළඟට මෙවැනි ඒ කියන්නේ පිළිවෙලින් යන මාර්ගයක් මේ අත්දකින මට්ටමක් වෙනත් ශාසනවල තියනවාද කියලා තමන් ඒක මේ බුදුහාමුදුරුව ගැන දන්නේ ගැන තවම සැක කරනවාද කියන එක තමන්ගේ හිතෙන්ම අහලා බලන්න ඕන දෙයක් කියනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා ඇත්තටම එවැනි දෙයක් වෙනත් ශාසනවල නැහැ. ඒක අපි හොඳින්ම පිළිගත යුතු දෙයක්. මේ පළවලට පැමිණීම, මේ මාර්ගයේ පිළිවෙලින් යන ගමන, මධ්‍යම පිළිවෙතක්, එහෙම දේවල් වෙනත් ශාසනවල කොහෙවත් නැහැ කියන එක තමන් දැකලා තියනවා. දන්නවද මේ ගැන හරියටම කියන එක කියලා තමන් තේරුම් ගන්නවලු. ඊළඟ එක තමයි උන්වහන්සේ කියලා තියෙන්නේ මේ කියන්නේ එනි මොකක් හරි වරදක් වුණොතින් මොනවා හරි තමන්ගේ අතින් වරදක් වුණොතින් ඒක කාට හරි කියනවලු. අංගගෙන ඉන්නේ නැහැ කියනවා. පුංචි වරදක් හරි වුණොත් ඒක කියන තුරු අපි කියන්නේ මේක කියලා ඉවර වෙනකම් මට ඉවසILLක් නැහැ කියලා. කාට හරි ඒ දේ ගැන කියනවලු. ඒ කියන්නේ රහසින් වැරදි කරන්න යන්නේ නැහැ කවුරුවත්. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් වුණොත් ඒක හංගන්නේ නැහැ. අංගල දැන් මොකද සමරක්ලාට නොකිය ඉන්න පුළුවන් නේ දෙයක් වුණාම එහෙම දෙයක් වුණා කියලා. නමුත් සෝවන් ඵලයට පත්වෙච්ච කෙනෙක් ඒක කොහොම හරි කාට හරි කියනවා කියන එක තමයි කියන්නේ. මගේ අතින් එන්නේ මෙහෙම වරදක් වුණා කිව්වහම ඉතින් ඒක වෙලාවට ගුරුවරයෙක් එක්ක වෙන්න පුළුවන්. ඒ නැත්තම් කල්යාණ මිත්‍රෙක් එක්ක ඒක බෙදාගෙන එහි වරද දකින එක සෝවන් පුද්ගලයෙක්ගේ ගතිගුණයක් කියලා කියනවා. ඊළඟ එක තමයි මේ කොයිතරම් වගකීම් තියෙනත් කාර්ය බහුල වුණත් මේ අදිශීල අදිචිත්ත අදිප්‍රඥා වල යෙදීම නවත්තන්නේ නැහැ කියනවා. ඒ මොකද හුඟක් වෙලාවට මේ අපි මේ අරව තියනවා මේවා තියනවා කියලා ඒ දේවල් අතාරිනවනේ. එහෙම ගතියක් එවැනි සෝවාන් පුද්ගලිකය තුලින් නැති වෙන්නේ නැහැ කියන එක තමයි ඊළඟ කරුණ වශයෙන් තේරුම් ගත්තේ. ඊළඟට මේ ධර්මයට සවන් දීම ඕනකමෙන් සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ ඕන දෙපාවට නෙමෙයි හොඳින් දීම සිද්ධ වෙනවා. ඒ සිදුවීම දෙක ඒ ධර්මයේ තමා තුළින් දැකීම තුළින් ලොකු සතුටක් ඇති වෙනවා කියලා. මේ ඒ දැකීම සිදුවෙනකොට තමා තුළ ලොකු සතුටක් ඇති වෙනවා කියලායි. ඉතින් මට හිතෙන්නේ මේක බොජ්ජංග ධර්මයක් නේ. ඒ සතුටම තමයි මම දැන් දැනිලා තමන්ගේ ශරීරය පස්සට පත් වෙන ඒ ගතිය එනවා. ඒ දේවල් තමා තුළින්ම දැකලා තමන් අවබෝධයක් ලැබලා තියෙනවා නේද කියන ඒ අදහස සම්මා කිලිම ඇතුණහම් වෙන්නේ නැති කියන එකයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් මේ සඳහා මොනවා හරි වැඩිපුර යමක් ඉදිරිපත් කරන්න කැමති නම් කල් යන මිතුරුන්ගෙන් ඉල්ලා සිටින තිරුවන් සරණයි. වහන්සින් චිත්තා මහත්මයා අද මේකේ අර කීප දෙයක් නම් මම හිතන්නේ අර වරදක් වුණාම ඒක ඉවසන්නේ නැහැ මම නැත්තම් ඒක සංගවන්නේ නැහැ කියන එක නම් ඇත්තටම මේ අපි අද සාකච්ඡා කරපු රත්න සූත්‍රයේ 11 වෙනි ගාථාවෙත් තියෙන එකමයි. ඒක ස්වාමීන් වහන්සේ අපිට ඉදිරි කාලේදී විස්තර කළා දෙයි අර කිංචාපි සෝ කම්මං කරෝති පාපං කායේන වාචා උපචේතසා වා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතාදිත්ත පදස්ස වුත්තා කියන එක. ඉදම්පි සංඝේ රතනම් පණිත්තං ඒතේන සච්චේන සුවත්ති හොතු කියන ඒ ගාථාවෙන් කියන්නේ ඒකමයි. ඒක නම් ඉතින් අපිට අනිවාර්යයෙන්ම මේ බුද්ධ දේශනාව තුළම කියනවා. අනිත් කරුණු මම හිතන්නේ අපිට සූත්‍ර දෙක ගලපලා තමයි ඒකේ කොයි විදිහටද තේරුම් ගන්න ඕන කියන එක ගන්න වෙන්නේ. කොහොම නමුත් දැන් අභිධර්මයේදී කියනවා මේ සෝවාන් ඵලයට පත්වෙච්ච තැනැත්තෙකුට මේ ඊර්ෂ්‍යාව මච්චරිය කියන චෛතසික ධර්ම පහළ වෙන්නේ නැහැ කියලා ඉස්සෙල්ලා. ඒ කියන්නේ ඇත්තටම මේ සත්‍යය විඳින දුක ගැන දන්න කෙනෙකුට යම් කිසි දෙයක් අපි දැන් වක්කලාවට ඊර්ෂ්‍යා කරන්නේ මසුරුකම් කරන්නේ මේ කාමභෝගී දේවල් සඳහානේ. එතකොට ඒ වගේම දැන් අපි උදාහරණයක් ධම්මමච්චරි කෙනෙක් ගත්තත් අපි ඇත්තටම දැන් යම් කෙනෙක් මිනිස් සත්‍ය විඳින දුක දැකින කෙනෙකුට ධර්මය හංගන්නවත් මේ භවෝග හංගන්නවත් තමන් පාවිච්චි කරන දේවල් නොලැබෙන්න සලස්වන්නවත් එහෙම හිතයක් තින්නේ නැති හින්දා තේරෙනවා මච්චරි කියන එකක් ඉදෙන්නේ නැහැ කියලා. ඒ වගේම දැන් මුදිතාව කියන එක ඇති වෙන නිසා කියන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි කායික සැපතක් මානසික සතුටක් ලබන අවස්ථාවක් දැක්කම ඒ ගැන සතුටු වෙනවා මිසක් ඒක විශේෂයෙන්ම අර කර්මඵල විශ්වාසකුන්ට තේරෙන කොයිතරම් ප්‍රාප්තිෂ්ඨාන්දමින් ජීවත් වෙන කෙනෙකුට උනත් භවභෝග ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ අනිවාර්යයෙන්ම පෙර කරන ලද කුසලයේ එක ආනිසංසයකට. ඉතින් මේ ධර්මයේ දකින්න කෙනෙකුට ඒ පිළිබඳව කිසිම ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක අපිට ඒ ආකාරයෙන් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් සූත්‍ර දේශනාවල මට හරියටම හම්බෙලා නැහැ කොතනද ඒක කියවෙන්නේ කියලා. අභිධර්මානුකූලව නම් ඔය ආකාරයෙන් විස්තර කරනවා මේ ඉස්සමච්චරිය කියන චෛත්‍යක දෙක සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක්ගේ සිතක කොයි අවස්ථාවකවත් යෙදෙන්නේ නැහැ කියන එක. හොඳයි තවත් අදහස් තියෙනවා ඉදපත් කරන්න පුළුවන්. ඒක මම අසන්න සඳහන් කරේ අර දලවත් මහත්මයා හෝ මේ මච්චරිය පිළිබඳව මේ මච්චරිය පහ කරලා නැත්නම් පහ කරන් නැතුව සෝවන් භාවයට පත් වෙන්න බෑ කියන එක. ඒක ඉතින් ඇත්තටම වෙන්නේ සෝවන් භාවයට පත් වුණාම මච්චරිය කියන එකට ඉඩක් නැති බව ඉඩක් ඇති වෙන්නේ නැති විදියයි කියලා තමයි දැනටම හිතෙන්නේ. අවසානට කියපු එක පොඩ්ඩක් බලන්න දැන් කියන්නේ බලන්න මට ඉගෙන ගන්න ආසයි මේ දැන් සෝවාන් ඵලයට පත් වෙච්ච එක්කෙනාට ගැන මේ මච්චරිය ඇති වෙන්නේ නැහැ. නමුත් මච්චරිය නැති කරන්න කොහොමද මච්චරිය කෙනෙක් නැති කරන්න න විදිහට අපි වැඩ පිළිවෙල කියදුනොත් සෝවාන් ඵලයට පැමිණෙනවා. එතකොට මේ මේ මේ මේ ලාභ කුල මේ දරත්මාත්මය කරපු ප්‍රශ්නෙට උත්තරය හම්බ වෙන්න සෝවාන් ඵලයට පැමිණිච්ච පුද්ගලයාට ඒව ගුණ නැහැ. එතෙන්ට එන්න කොහොමද කරන්න ඕනේ කියන එක අපි බලමුද පොඩ්ඩක් කතා කරමු. හොඳයි ගොමුන්ද ප්‍රශ්නයක් වසන් මාසේ අපි මේ අපි අද කාලේ ගෙනත් හිතලා දැන් අපි ඔබතුමා කියන්නේ අපිට තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාව නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාවේ උනාසි දෙපතකට මාස දේශනා කළා. ඉතින් මේ ප්‍රතිපදාවේ ටයිටි අපි දන්නවා. ඉතින් ඒක නම් තමයි අපි මුළු සාකච්ඡාවම දාමු කරන්නේ. ඉතින් ඒ සාකච්ඡාව දැන් ඒක තමයි මයි ඉතින් අපිට ප්‍රයක් නැහැ ක්‍රමයක් නැහැ නේද? එකම ක්‍රමයේ ආදර්ශාංගික මාර්ගයමයි. ඒක ගැන කතාව කියතු වාක් පුරගන්නවා මට අද වැඩිපුර මොනකම තියෙන්නේ මේ අපිටතර ඉන්නවා විවිධ මට්ටම් වලින් කඩන ප්‍රේකතු වෙලා මට අද මේ සාකච්ඡාවට පෙර මේ ශ්‍රී ලංකාවේ බොහොම ප්‍රබල පළාතකින් සම්බන්ධ වෙන කඩන ප්‍රේකතු තියෙනවා බොහොම නම් එන බොහොම ධර්ම කැපී ඒ වගේ විවිධ අපේ කඩන මිත්‍රු ඉන්න අලුත් අය වගේ මේ මේ අයට අලුත් එහෙම නැත්නම් අලුත් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් විවිධ කාරණා ඉස්මතු කරලා දෙන්න තමයි මේ අපිට ප්‍රයෝජන සඳහා උස්මනද වෙන්නේ මේ මච්ච කුමාර මේ විශේෂයෙන්ම කතා කර මේ මච්චලින් පිළිබඳව වැඩිපුරම සාකච්ඡා වෙලත් නැහැ යම් පොරම් වල කතා කරලා තිනවා යම් තැන් වල නැහැ ඒ නිසා මම කවදාවත් ටිකක් එතන නතර වෙන්න ඇත්තටම අපි දන්නවද මච්චලි කියන්නේ මොකද ගා මච්චලි කොහෙන්ද යනවා තවද රසුන් පැහැදිලි කරලා දුන්නා ඉතින් අපි අපිටුලින් පොඩ්ඩක් බලමින් ඒක පොඩ්ඩක් හිතුවොත් එමන්ට ඒ තව ටිකක් ඒක ගැන විවිධ අදහස් දැනගන්න කැමතියි මම මච්චලින් ඉවසර යන්න නැතුව මොකද හරි වැදගත් ඒක දන්නවා මොකද මට තියෙනවා මට මගේ පවුල අයට හොඳ වෙන්න ඕනේ මට ලාභම තමයි ඕනේ මම කැමති නැහැ පාඩු ගන්න අනිත් අයට පාඩු නට කවන්නේ කඩේකට ගියත් මට ලාභය තමයි මට ඕනේ මට තමයි ලාභය ඕනේ ඉතින් මම කවුරු හරි ප්‍රශංසා කරනකොට හරි කැමති මේ සාකච්ඡා අන්තිමට හරි මට වර්ණනා කළ කියනකොට කැමතියි ඒක තියෙනවා නම් මොකද වෙන්නේ ඒ මොකද වෙන්නේ නෙමෙයි මොකද වෙන්නේ කියන ප්‍රශ්නයක් නෑ තියෙනවද නැද්ද තිබීම මහා දනුවන් දියුදු වර්ධන නෙමෙයි පුතග්ජන ස්වරූපේ මේ ජීවිතේ ලැබුපෙකේ තියෙන දේවල් ඒවා තියෙනවද නැද්ද කියන එක දැනගැනීම මොමයි දැනගන්න ඉතින් ඒකට කාඳණ්ඩ කරන්න නෙමෙයි සතර සමාධි ප්‍රතිපදාවක් තියෙනවා සම්පූර්ණ කිව්ව එක ඒක ඔයාලා නේ යොස නිර්ත වෙන්නේ නැති ඉන්නේ දැනට මේක බලන්න පුරුදු වෙමු අපි අද ධම්මජාමු කියන සතියෙන් ඉඳලා හැමදාම දකිනවා කියලා ඒ අපි සතියෙන් ඉන්නකොට අදහස් වෙනකොට අපිට පේන යා මේ සත්‍යයෙන් වංශික වෙක කෙනෙක් ඔන්න ඇකිලා ඉන්නේ කියලා ඒවා මේ දකින්න පුරුදු වෙන කෙනෙක්. ඒසාර දකින්න දැනගන්න ඉපේ. ඒ නිසා මොනවද මේ මච්චිරිය කර්ජන්ත හද පැහැදිලි කළා ඒක රිසයට වැටුණාද? තව ඒක වෙනස් කොන වලින් බලන්න පුළුවන්ද? ඉතින් අනික කල්‍යාණ මිත්‍රත් අපිට උදව්කන්. පියා වන්දන මහත්මයා උතුමාරිය වෙන්නද? තිරුණ සරණයි. මම හගරින් කැමතිට මංචරය ගැන බොහොම ස්තුතියි. ඒක හොඳ අදහස් තමයි දැනුනේ මම ඒ ගැන හගරින් නම් තිරුණ සරණයි. දැයි සේන මහත්මයා ඔබතුමාට ප්‍රකට තිරුණ සරණයි. මචරය ගැන මේ ජයන්ත මහත්මයා හොඳට විස්තර කළා. මට මම ඒ ගැන මම හිතන විදිය නම් පැත්තලන් ටිකක් වෙනස්. ඉතින් මම හිතනවා කමක් නැහැ කියලා කියන එක. දැන් මම හිතන්නේ දැන් ආවාස මච්චරිය කියන එක දැන් අපි සිත දිහා බලාගෙන ඉන්නකොට ඒ සිතේ ඇති වෙන එක එක මට්ටම් ඒ කියන්නේ අපි සිත දියුණු කරගෙන යනකොට සිත දිහා බලනකොට සිතේ එක්තරා සංසුම් මට්ටමක් ඇති වෙනවා. මේ සංසුම් මට්ටම අපිට තියාගන්න බලනවා. ඒක සිතින්ම ඇති වෙන මේ එක්තරා ලක්ෂණයක්. මේක තමයි මට තේරෙන්නේ ආවාස මාචරිය කියන එක. මොකද මේ විදිහට ඒකම ආවස ඒකට නම දෙන්න නැතුව නත් ඒක බලන්න පුළුවන් නම් එහෙම මට මේක තියාගන්න එනවා කියලා. ඒ මට්ටම නතර ගන්න පුළුවන් වෙන්න ඕනේ සෝවාන් මට්ටමට යන්න නම්. ඒ වගේම තමයි කුල මච්චරියට. ඒ මට මේ සිත හොඳයි මේ සිත නරකයි මේ විදිහට සිත තමයි තියෙන්න ඕනේ කියලා ඒ සිත දිහා බලාගෙන ඉන්න කෙනාටත් මේ මච්චරිය පහම ඇති වෙනවා කියන එකයි මට ඒ පැත්තෙන් මම බලන්නේ. මම දන්නේ කොයි තරම් එක වැදගත්ද කියලා. ඒ වගේම තමයි දැන් ලාභ මච්චරිය මට හිතනවා දැන් මේ සිත නිසා මට ලාභයක් තියෙනවා කියලා තමයි මේ සිත ඇලිමක් කරනවා. එතනත් වෙන්නේ ඒ මච්චරියම තමයි අපිට පිටින් කරන මච්චරිය නැතුණත් මේ සිත දිහා බලාගෙන ඉන්න කෙනාටත් මේ මච්චරිය පහම ඇති වෙනවා කියන එකයි මට කියන්න ඕනේ. කියන වර්ණ මච්චරිය කියන එක ධම්ම මච්චරිය හැතන දරීම ඒ ධර්ම ශක්තිය සිතේ තියෙන ශක්තිය මම තියාගන්න බලනවා. මේක නිරායාස දැන් අපි ඕනම කෙනෙකුට එන එකක් භාවනා කරද්දී නැත්නම් සිත දිහා බලද්දී සිත දියුණු වෙන දියුණුවන් මට්ටම් අනුව ඒක අයින් කරන්න ඕනේ මේ සුවාන් මාර්ගයට යන්න කියන එකයි මම හිතලා තියෙන තිරුවන් සරණයි. හොඳයි තිරුවන් සරණ දෙවස් මාසේ ඔබගේ දැන් කාල වේලාව අනුව අපි අද සාකච්ඡාවෙන් නිමා කරමු. මම හිතනවා අදත් අපිට ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා මේ රතන සූත්‍රය අපි කටපාඩමින් අර්ථය සම්පූර්ණයෙන්ම නිසියාකාරව නොදැන කටපාඩමින් කියාගෙන යන සූත්‍රයක ඒ පදවල අර්ථය එකින් එකට පහදලා අපි මොකද්ද සජ්ජායනා කරනකොට හිතන්න ඕනේ මේ විශේෂයෙන්ම මේ සූත්‍රයෙන් කියුනේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණයි. ඉතින් මෙතනදි තමයි මේ රත්නය ගැනත් ඇත්තටම කියන්නේ ත්‍රිවිධ රත්නය ගැනම රතන සූත්‍රයෙන් මතු කරලා දෙන්නේ. ඉතින් අපිට ඒ වගේ අනුග්‍රහයක් කිරීම ගැන අපි ස්වාමීන් වහන්සේට නැවත වතාවක් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මෙවැනි මහඟු අවස්ථාවලින් සම්බන්ධයෙන් දවසක් මේ ඔබතුමාටත් අපි තාමත් කෘතඥතාවය පළ කරනවා කෘතවේදී වෙනවා. ඉතින් නැවතත් අපි හෙට නෙවෙයි ඉරිදා දවසේ නැවතත් හමුවෙමු ධර්ම සාකච්ඡා තුළින්. එහෙමනම් අපි හැම සවන සිස්ටර්ස් වෙනුවෙන් හැමෝටම කෘතඥතාවය පළ කරමින් අද වැඩසටහන මේ ආකාරයෙන් අවසානයට පත් කරනවා. තෙරුවන් සරණයි.